මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් සෙයිද් අල් හුසේන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ යුදාපරාධ අධිකරණය පිහිටවීම සඳහා වූ බලපෑම කරන්න. ඒ නිසා අපි හිතනවා මේ හරහා විශාල පාවාදීමකට ආණ්ඩුව එකඟ වෙලා තිබෙනවා. මේ නිසා අපි තීරණය කළා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් පැමිණෙන අවස්ථාවේ පෙබරවාරි මාස 6 වෙනිදා සවස 3ට ලිප්ටන් වටරාව මාසලදී අපි දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරනවා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මේ රට නැවත බෙදාවෙන් කිරීම සඳහා මානව හිමිකම් මුවාවෙන්නේ කරන්න හදන බලපෑමට සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා තමයි විරෝධතාවය සූදානම් කළ තිබෙන්නේ.